शांत සුවයටේ පත්විත්වා මේ නගරයේ සිටින සියලු මසත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මේ නගරයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා තැතිගන්නා සියලුම සත්වයෝ වෛර නැත්තු විත්වා තරහ නැත්තු විත්වා ඊර්ෂ්‍යා නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා තැති නොගන්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තු විත්වා තරහ නැත්තු විත්වා ඊර්ෂ්‍යා නැත්තු විත්වා දුක් පීඩා නැත්තු විත්වා සුවසේ ජීවත් විත්වා සුවයට පත් විත්වා මහා සිරුරු ඇති සියලු සත්වයෝද දිග සිරුරු ඇති සියලු සත්වයෝද මධ්‍යම සිරුරු ඇති සියලු සත්වයෝද කුඩා සිරුරු ඇති සියලු සත්වයෝද ඉතා කුඩා සිරුරු ඇති සියලු සත්වයෝද වෛර නැත්තු විත්වා තරහ නැත්තු විත්වා ඊර්ෂ්‍යා නැත්තු විත්වා දුක් පීඩා නැත්තු සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා පෙනෙන්නා සියලු සත්වයෝද නොපෙනෙන්නා සියලු සත්වයෝද වෛර නැත්තු විත්වා තරහ නැත්තු විත්වා ඊර්ෂ්‍යා නැත්තු විත්වා දුක් පීඩා නැත්තු සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා දුර සිටින්නා වූ සියලු සත්වයෝද ළඟ සිටින්නා වූ සියලු සත්වයෝද වෛර නැත්තෝ අරහන්නැත්තු විත්වා ඊර්ෂියා නැත්තු විත්වා දුක්පීඩා නැත්තු විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරත්වා කිසිවෙක් කිසිවෙකුට හිංසා නොකරත්වා සියල්ලෝම සියල්ලන්ගේම සැප කැමති වෙත්වා එක දරුවෙකු වෙති මවකසේ සියලු සත්වයන් කෙරෙහි අපමණ මෙත් සිත පතුරත්වා වාඩිවි සිටින විටද සක්මන් කරන විටද සැතපී සිටින විටද නොනිදා සිටන විටද අපමණ ලෙස මෙත් සිත පතුරන්වා සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් ශාන්ත සුවයට පත්වෙත්වා උතුරු දිසාවේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා උතුරු අනුදිසාවේ සිටින්නාවු අප්‍රමාණ සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා නැගෙනහිර දිසාවේ සිටින්නාවු අප්‍රමාණ සත්වයෝ වෛරණෙත්තෝ විත්වා තරකානෙත්තෝ විත්වා ඊර්ෂ්‍යානෙත්තෝ විත්වා දුප්පීඩානෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා නැගෙනහිර අනුදිසාවේ සිටින සියලුම සත්වයෝ වෛරණෙත්තෝ විත්වා තරහානෙත්තෝ විත්වා ඊර්ෂ්‍යානෙත්තෝ විත්වා දුප්පීඩානෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා දකුණු දිසාවේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛරණෙත්තෝ විත්වා තරහානෙත්තෝ විත්වා දුප්පීඩානෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා දකුණු අනුදිසාවේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛරණෙත්තෝ විත්වා තරහානෙත්තෝ විත්වා ඊර්ෂ්‍යානෙත්තෝ විත්වා දුප්පීඩානෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා බටහිර දිසාවේ සිටින්නාවු අප්‍රමාණ සත්වයෝ වෛරණෙත්තෝ විත්වා තරහානෙත්තෝ ඊර්ෂ්‍යානෙත්තෝ විත්වා දුප්පීඩානෙත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා ශාන්ත සුවයට පත් විත්වා බටහිර අනුදිසාවේ සිටින්නාවු සියලුම සත්වයෝ වෛරණෙත්තෝ විත්වා තරහානෙත්තෝ විත්වා ඊර්ෂ්‍යානෙත්තෝ දුප්පීඩානෙත්තෝ විත්වා සුව දිසාවේ සිටින්නාව සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක්පීඩානැත්තෝවිත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත්විත්වා යට දිසාවේ සිටින්නාව සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා මේ දස දිසාවේ සිටින්නාව පමණ කළ නොහැකි සියලුම සත්වයෝ වෛර නැත්තෝ විත්වා තරහ නැත්තෝ විත්වා ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා දුක්පීඩා නැත්තෝ විත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා සියලු සත්වයෝ සාන්ත සුවයට පත් විත්වා සියලුම සත්වයෝ සාන්ත සුවයට පත්වෙත්වා සියලු සත්වයෝ වෛර නැත්තුවෙත්වා තරහ නැත්තුවෙත්වා ඊර්ෂ්‍යානැත්තෝවිත්වා දුක්පීඩානැත්තෝවිත්වා සුවසේ ජීවත්විත්වා සාන්ත සුවයට පත්විත්වා සියලු සත්වයෝ වෛර නැත්තෝවිත්වා තරහ නැත්තෝවිත්වා ඊර්ෂ්‍යා නැත්තෝවිත්වා දුක්පීඩා සෝවිත්වා සුවසේ ජීවත් විත්වා සාන්ත සුවයට පත් විත්වා